නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං නහංච නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්දේද විද්ධං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාධුතරං රසානං පඤ්ඤාජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද මුරිණවැලිහි සීල සමාදාන වැඩසටහන අතරෙහිදී සිදු කෙරෙන භාවනා වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ එෙහි පස්වරු වැඩසටහන මෙතන සිට අපි ආරම්භ කරනවා උදෑසන අපි බුදුදහමෙහි භාවනාව ගැන මූලික කරුණු කීපයක් සාකච්ඡා කළා භාවනා කීපයක් අපි පුහුණු කළා බුද්ධ අනුසති භාවනාව මෛත්‍රී භාවනාව සක්මන් භාවනාව ආදී භාවනා කීපයක් අපි පුහුණු කළා ධාතු මනසිකාරය ආදී මේ මොහොතේ අපි බලාපොරොත්තු වන්නේ තවදුරටත් බුදුදහමේන භාවනා ක්‍රම ගැන පැහැදිලි කළා තවදුරටත් භාවනා කමඨන් කීපයක් පුහුණු කරන්නයි බලාපොරොත්තු වන්නේ ඉතින් පින්නතුන් මේ මොහොතේ ප්‍රශ්න කීපයක් ඇහුවා ඒ ප්‍රශ්නත් එක්කම අපි එවට පිළිතුරු ලැබෙන ආකාරයට මේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුදහමෙහි දැක්වෙන ආකාරයට සිත පිරිසුදු කර ගැනීම තමයි ප්‍රධානතම ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. ඒ සිත පිරිසුදු කරගත්තු තරමට තමයි අපේ හිතේ තියෙන කෙලෙස් අඩු වෙලා දුක් කරදර කම්කටොළු වලින් අපට නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට බුදුදහමේ ප්‍රධාන මාර්ග දෙකක් සඳහන් වෙනවා. එකක් තමයි ස්වර්ගගාමි මාර්ගය සුගතියට යන තියෙන මාර්ගය. අනිත් මාර්ගය තමයි නිර්වාණ අවබෝධය ලබන තියෙන මාර්ගය, විමුක්ති මාර්ගය, මොක්ෂ මාර්ගය. ତොර මේ දෙකටම මුල් වන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. ධර්ම ශ්‍රවණය කරලා සම්මා දිට්ඨිය ඇති කරගත්තු පමණට සම්මා දිට්ඨියේ මුල් පියවර තමයි කම්මසකත සම්මා දිට්ඨිය. අපේ සිත මුල් වෙලා අපි යමක් කරනවා නම් ඒ සිතේ මට්ටමට අනුව සිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් ලැබෙනවා කියන කාරණය. අපි සිත පිරිසිදු යමක් කළොතින් අපි කරන කායික වාචික මානසික ක්‍රියාවලට දුක් විපාක විඳින වෙනවා. හිත පිරිසිදු යමක් කළොතින් ඊට අනුරූප සැප විපාක ලැබෙනවා කියන කාරණය. දැන් මෙන්න මේ දේ බුදුහාඳුර මේ කියපු කාරණේ අපට පැහැදිලි වීමත් සමගම අවබෝධ වීමත් සමගම අපි තේරුම් ගන්නවා අපට සැබැස්සම ආධ්‍යාත්මික වශයෙන් සතුටක් ලබන්න ඕන නම් අපි කරන්න ඕන මොකද්ද කියලා. අපි එන කළුත් දේ තමයි නිතරම තමන් හිත පරිස්සම් කරන් ඉන්නට ඕන. හිතට එන ලෝභ, ද්වේෂ, මෝහ වලින් හිත පුළුවන් තරම් දුරට මුදවා ගන්න ඕන කියන කාරණේ. මෙන්න මේ දෙක අපි කරන වැඩපිළිවෙලේ විශේෂයෙන් ස්වර්ගගාමි මාර්ගයේදී ප්‍රධාන කාරණා තුනක් අපි සිදු කරනවා. ඒ තමයි දාන, සීල, භවනා කියන තුන. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා ධර්මය මේක සඳහන් කරනවා. මාකුඤ්ඤස්ස භාවේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ අදි සූත්‍රවල ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන දක්වන තැන්වලදී බොහෝ විට දක්වන්නේ දානයත්, සීලයත්, මෛත්‍රී භාවනාවත් තමයි කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා කරන පින්කම ලෙස ලෞකික කුසල්සේ සඳහන් වන්නේ. ඉතින් මේව කරනකොටත් අපේ සිත යම්කිසි පමණකින් සිත කෙලෙස් වලින් මිදෙනවා. දන් දෙනකොට යම්කිසි කෙනෙකුට දෙයක් අපි පරිත්‍යාග කරනකොට බලන්න හිත කොච්චර පිරිසිදුද කියලා. නෑ නිකන් සරල උදාහරණයක් ගන්න ඔබේ ගෙදර දානයක් දෙන දවසේදී ස්වාමීන් වහන්සේ උදෙසා දානයක් පූජා කරනකොට ඔබේ ගෙදරට කියන්නේ එදාට දාන ගෙදර කියලානේ. එදාට ඔබේ ඥාති මිත්‍රාදීන් එනෝනේ ගෙදරට. බලන්න එදාට ගෙදරට කට්ටියම හැදිරෙන ආකාරයෙන් ඒ පිටින් එන අය තමන්ගේ ගෙදර වගේ හැමතැනම ඇවිදිනවා. ගෙදර බඩු මුට්ටු අතපත ගන්න ඔබත් මුකුත් කියන්නේ නැහැ එදාට. හැබැයි දාන දවසට විතරයි. දාන දවසට පස්සේ දින දවසෙන් ඒක කරන්න බෑ. එතකොට දාන දවසේදී බලන්න කොච්චරනම් ඒක තමන් අත්හැරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ දවසම තමන්ගේ ගෙදරේ දානේ සඳහා කැප කළා තියෙන්නේ. තමන්ගේ පිට කෙරේ දාට වෙනසක් නැහැ. මම මේ නිකන් සරල උදාහරණයක් කිව්වේ. එතකොට පරිත්‍යාගයේ සීලෙත් හොරු වෙනකොට කොච්චරනම් මේක අපේ ජීවිතයට සම්බන්ධ වෙනවද කියලා. ඊළඟට බලන්න සිල්වන්ත වෙනකොට ප්‍රාණඝාතයේ සොරකම ආදී මේ අකුසල වලින් අපි වැළකෙනකොට තමන්ටම තමන් ගැන ලොකු නිවැරදි භාවයක් සතුටක් ඇති වෙනවනේ. ඒ ජීවිතය ගැන අනිත් බලන් ඉන්න අයට සතුටක් විශ්වාසයක් ඇති වෙනවනේ මේ කෙනා පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා. බලන්න තවත් අපි ඉදිරියට යනවා. අපේ තවත් හිත පිරිසිදු වෙනවා. ඊළඟට බලන්න මෛත්‍රී භාවනා කරනකොට සීල සත්‍යව සෝපත්තේත්වා කියලා සිතුවිලි වඩනකොට අපේට කොයිතරම් පිරිසිදු වෙනවද කියලා ඒ මොහොතට බලන්න. ඒතකොට ඒක දිගටම කෙනෙක් පුහුණු කරෝතියි. දවසට විනාඩි 5, 10, 20, පැය, පැය දෙක මේ වගේ ප්‍රමාණයක් පුහුණු කරෝතින් කොයිතරම්නම් අපට මානසික සැනසීමක් ලැබෙනවද? දැන් මේ සමත කමඨාන් බොහොමයක ලක්ෂණය තමයි එක ඉරියව්වක ඉඳගෙනම නෙවෙයි කරන්න පුළුවන්. ඇතැමෙට හතර ඉරියව්වෙදිම කරන්න පුළුවන්. මෛත්‍රී භානාවක් වගේ සඳහන් කරනවා, තිට්ඨං චරන් නිසින්නෝවා, සයනෝවා, යාවතස්සු ගැතිමිද්දෝ කියලා සඳහන් කරනවා. අපිට ඉඳගෙන සිටීම, ඇවිදීම, හිටගෙන සිටීම, සැතපීම කියන ඉරියව් හතරෙදිම කරන්න පුළුවන්. හැබැයි මෙහෙම කරන භාවනා ධ්‍යාන මට්ටමට, ඒ කියන්නේ හිත නිශ්චලව අඛණ්ඩව සමාධිමත් වෙනකොට අපි කිසියම් නිශ්චිත ඉරියව්වක ඉඳගෙන තමයි කරන්නේ. එතකොට මේ අපි කරන විශේෂයෙන් ලෞකික සම්මාදිතේ ඉඳලා කරන කර්ම අතුරින් ප්‍රධානම දෙයක් විදිහට සලකන්නේ භාවනාව. ඇයි ඒකට හේතුව? ඒ භාවනා කරද්දී අර දාන සීල දෙක වගේ කෙටි වෙලාවක් හිතන එකක් නෙවෙයි අපි. භාවනාවකදී අඛණ්ඩවම කුසල චේතනාවක් එකයි ඉන්නේ. චිත්ත සංතතියක් විදියට වැඩිපුර කාලයක් පරාසයක් ඒ සිතුවිල්ල තුලම අපි හිත දිනු කරනවා. එතකොට අනිත් සිතුවිලි අකුසල සිතුවිලට එන ඉඩක් නැති වෙනවා. මේක මේ ඩියුරේෂන් එක අපි දැක්ක නොටරන් ටිකෙන් ටික වැඩි කරගන්න. වැඩි කරගන්න වෙන්නේ අපිම කැපවල මේක කරන්න ඕන. ඒ වගේම නිශ්චිත ඉරියව්වකුත් පුළුවන් හදා ගන්නට ඕන. මුලදී ටිකක් අමාරුයි. නමුත් අමාරු කියලා ඉන්න එපා. දැන් මුලින්ම වාඩි වෙච්ච ගමන් බිම වාඩි වෙන්න අමාරුයි කියලා හිතලා එකපාරම කුටි වාඩි වෙන්න එපා. කොහොම හරි මුල් ටිකේ හොඳම ඉරියව්වක විනාඩි දෙකක් හරි ගමනේ වාඩි වෙන්න. වාඩි වෙනකොට ටිකක් අමාරු වෙනවා. හැබැයි අමාරු වෙච්ච ගමන් ඉරියව් වෙනස් කරන්න එපා. තව විනාඩි දෙකක් ඉන්න කොහොම හරි. මෙන්න මෙහෙම තමයි ටිකෙන් ටික වැඩි කරගන්න ඕන. එහෙමද? උඹක් අමාරු නම් පුටුවක වාඩි වෙන කමන්නේ. හැබැයි ටිකෙන් ටික ශරීරය පුරු කරන්න මේ නිශ්චිත ඉරියව්වක වාඩි වෙන්න. ඇත්තම සමහර අය අපි දැකලා තියෙනවා අවුරුදු 70 දී භාවනා කරන්න පටන් ගත්ත සමහර අය ඉන්න වයසක අය ඉරියව්ව හොඳට හදාගෙන දවසට පැය 8 10 එක දිගට එක නිශ්චිත ඉරියව්වෙ ඉන්නවා. අර මහන්සියෙන් ඉරියව්ව පෝෂණයක හදාගත්තට පස්සේ එහෙම කරන්න පුළුවන් අපිට. අපි උත්සාහ ගත්තොත්ින් බැරි නැහැ. විශේෂ තමාරු තියන අයට ඉතින් බැරි වෙන්න පුළුවන්. කොන්දේ අමාරුකම තියෙන සමහර අය ඉන්න නැත්නම් මාත් ලොකු කොන්දේ අමාරුකම මේ ඉන්නේ. සර්ජරි දෙකක් මේකල්ලේ ඉන්නේ. කැලි ගොඩක් දාලා තියෙන මේ පිටිපැත්තේ. මේ එහෙම දාලා ඉතින් එන උත්සාහ කරනවා. නමුත් වෙන දුන්නේ කලක් යනකොට ඒකට හුරු වෙනවා. ඒ නිසා අමාරුයි කියලා එකපාරම එහෙම අතරින් එපා. අපිට මේ ලැබෙන ලොකු chance එක. ඒ chance එකෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. එතකොට මේ නිශ්චිත ඉරව්වත් එක්ක අපි භාවනා කරනකොට විශේෂයෙන් අපේ සමතය චිත්ත ඒකාග්‍රතාවයේ ටිකෙන් ටික අපට දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ලෞකික සම්මාදිට ඉඳලා මේ අපි කරන ක්‍රියාවන් වලින් භාවනාව තමයි ඉහළ මානසික තියෙන්නේ. එතකොට අපේ කුසලයේ දිනු කරගන්නට නම් අපි අඛණ්ඩව ඒ පිරිසිදු සිතිවිලිවල ඉන්නට ඕන. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට මාර්ගයක් විස්තර කරලා තියෙනවා. දැන් දානය විතරක් නෙවෙයි, ඒ දීපු දානය නිතර නිතර සිහි කරනවා නම් ඒක චාගානුසති භාවනාවක් වෙනවා. දැන් Taman නිශ්චිත ධීරවක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කල්පනා කරලා බලන්න ඔබ මේ ජීවිත කාලේ දීපු දානයන් ගැන. නොයෙක් විදිහේ ලොකු ලස්සන දාන දීලා දිනේ ඔබ. කඩින පින්කම් කරලා ඇති, අමර තාතර සලකලා ඇති, අසරණයට පිහිට වෙලා ඇති, සත්තු මරණයෙන් නිදහස් කරලා ඇති, දුප්පත් ළමයන්ට සලකලා ඇති, ලේ දන් දීලා ඇතිනේ. ඒ වගේ දේවල් ඔබ කරලා තියෙනුනේ ජීවිතේ. අන්න ඒ වගේම හොඳට මතක තියෙන පින්කමක් මතක් කරගන්න. මතක් කරගෙන සති නිමිති ඉඳගෙන ඒ පින්කම් හොඳට සිහි කරන්න. පිරිසුදු හිතින්. මම ඊටාම පිරිසුදු සිතින් මෙන්න හවදාස් මල්ලේ දන් දුන්නා. මල්ලේ දන් දෙන අවස්ථාවේ බොහෝ දුර ගිහිල්ලා ඒ අසරණ ලෙඩු වෙනුවෙන් මම මේ විදිහට ලේ දන් දුන්නා. ඒ ගැන ඔබ හිතන්නේ සිතුවිල්ල. ඒක හිතන අවස්ථාව, ඒක භාවනාවක්. ඒක චාගන්සුති භාවනාවක්. මේකත් වෙන තුනේ හිත සමාධිමත් කරන ක්‍රමයක්. ඒ වගේම අපි සාමාන්‍ය විදිහට බුද්ධ පූජා තියනවා. ඒ බුද්ධ පූජා කියන එක සාමාන්‍ය දානයක්. නමුත් ඒ බුද්ධ පූජා තිබීමට සමගාමීව අපිට බුදු ගුණ සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් හරි අපිට සිහි කරන්න පුළුවන් නම් අරහං අරහං අරහං කියලා නැත්නම් සුගත ගුණය. සුගතෝ සුගතෝ සුගතෝ කියලා වැඩි වේලාවක් ඒ එක අරමුණේ සිත තියාගෙන උත්සාහ කරන්න. එතකොට ඒක දානයක් බුදු පූජා විතරක් නෙවෙයි, ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඒ බුද්ධානුස්සති භාවනාව කලක් අපේ ජීවිතය හුරු කරනකොට අපට නිතරම බුදුරජාණන් වහන්සේ එක්ක ඉන්න වගේ හිතෙනවා. තමන්ට වරදක් කරන්න හිතෙන්නේ නැහැ. තමන්ට ලොකු සතුටක්, ලොකු මානසික ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් එක්ක ඉන්නවා, තමන්ට අනතුරක් නැහැ, තමන්ට ලොකු රැකවරණයක් කියන විශ්වාසනීයත්වයක් එනවා. දැන් මම පොඩි කාලේ ඉඳන් පොඩි කාලේ මත අපි අහලා තියෙනවා, අපි අම්මල කියන්නේ රැක ගොහැරි යනකොට සතෙක් දැක්කොත් හරි බය වුණොත් ඉතිවිසෝ කතාව කියන කියලානේ. බලන්න ඇත්තෙන් මේක තමයි. ඒක අපි පොඩි කාලේ අම්මල ඉගෙනනකොට අපි ඇත්තම ලොකු තේරුමක් දන්නේ නැහැ නේ. ඒ බුදුහාඳුරගෙන සීපත් කරන්නේ මොහොත තුලකට බයක් ඇති වෙන්නේ නැහැ. ඒකම තමයි අපි දැන් ධර්මයේ ගෙනගෙන බුද්ධානුස්සති භාවනා විදිහට කරන්නේ මේ. එතකොට ඒකෙන් හිත පිරිසිදු වෙනවා, හිත සමාධිමත් වෙනවා, හිතේ කුසලයේ දිනු වෙනවා. ඒ වගේම අපි රැගෙන සීලය. අඩුම ගන්න එක සිල්පදයක් හරි ඔබ ජීවිත කාලේ වැඩිපුර රැකපු සිල්පදයක් මතක් කරගන්න. මම ප්‍රාණඝාතය කරේ නැහැ. මම කිසිම සොරකමක් කළේ නැහැ. මම බොරුවක් කියලා නැහැ. ওই වගේ සිල්පද එකක් හරි දෙකක් හරි පංච සීලෙම හරි මේ රැකපු සීලයක් ගැන ඔබ හොඳට සීපත් කරන්න. කඩවෙච්ච ඒවා ගැන හිතන්නේ ප්‍රාණ. ඔබ අඩුවන අද දවසේ උදේ ඉඳන් මේ මොහොත දක්වා මම පංච සීල ආරක්ෂා කරනවා. මම හරි සීල ආරක්ෂා කරනවා. අන්න ඒ ටික ගැන ඔබ හිතන්න හිත එක්තැන් කරගෙන. තමන්ට ලොකු මානසික සතුටක් ලැබෙනවා. ඒකෙන් හිත සමාධිමත් වෙනවා. එතකොට මෙන්න මේ වගේ කමඨාන් 40ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. දසකසින, දසසුබ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාචර ධ්‍යාන, ආහාරයේ පටිපෝල මනසිකාරය, ධාතු මනසිකාරය, මේ වගේ කමඨාන් 40ක් තියෙනවා. සිතේකම් කරගන්න බාන විදියට. එතකොට මේකේ පළවෙනි පියවර තමයි හිතේ තියෙන පංච නීවරණයන්ගෙන් හිත මුදවා ගැනීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මෙන්න මේ නීවරණ යටපත් වෙනවා හිත සමාධිමත් වෙනකොට. හිත කුසල අරමුණකට එනකොට හිතේ තියෙන අර අකුසල මුවාක් යටපත් වෙනවා. යටපත් වෙලා හිතේ ආධ්‍යාත්මික සතුට දින වෙනවා. එතකොට සමත කමඨහනකින් බලාපොරොත්තු වෙන්නේ අපි මෙන්න මේ නීවරණ යටපත් කිරීම. එතකොට මේ නීවරණ යටපත් කරාම ධර්මයේ සඳහන් වෙනවා මේ ලෝකයේහි මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකහායි ලැබෙන සතුටටත් වඩා සතුටක් බ්‍රහ්ම තලයේ ලැබෙන සතුට ලැබෙනවා මේ ධ්‍යාන සුවයෙන් අවස්ථාවේ. ඒ නිසා මනුස්ස ලෝකෙඳගෙන බ්‍රහ්ම සුවේ විඳින කැමැති නම් අපේ කල යුතු දේ තමයි කිසියම් කමඨහනක හිත ටිකෙන් ටික පුරුදු කරන්න. බැරි නෑ අපිට කරන්න පුළුවන්. මොළේ සක්මන් කරමින් භාවනා කරන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හරි ඇවිදින ගමක් කරන්න. එහෙම කළා ටිකක් වාඩි වෙලා විනාඩි 5ක් විතර කරන්න. ආයෙ අමාරු නම් තා විනාඩි 5ක් බෑ කැවිදින්න. ආයෙ වාඩි වෙලා විනාඩි 10ක් විතර කරන්න. මෛත්‍රී භාවනාව ටිකක් අපහසු වගේ නම් වුණා බුදුගුණ භාවනා කරන්න පුළුවන්. නැත්තම් ධම්මානුසතිය වඩන්න පුළුවන්. ආනාපානසතිය කරන්න පුළුවන්. මෙන්න මගේ කමඨහනක හිත තැම්පත් කිරීමේ කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මේක තමයි තමන්ගේ ආධ්‍යාත්මික ගමන වගේ සාර්ථකත්වය බලන ලක්ෂණ. ඒත් එක්කම තමන්ගේ සීලය දිනු වෙනට ඕන. අවමාසයෙන් පංච සීලය හරි නිතරම තමන් පිළිදෙන උත්සාහ කරන්න. කායික වාචික සංවරය තියාගන්න. අනිත් පැත්තෙන් ගෙදර කරන වැඩ පිළිවෙලට පිළිසිදුවට කරන්න. තමන් ඇසුරු කරන ඇත්ත එක ගැටුම් වලට යන්න එපා. ඒ ගැටුම් අඩුපාඩු කිමුණා පුළුවන් තරම් සුහඳ වේක මේ විසඳගන්න බලන්න. මොකද අපේ මේ ලොකු ආධ්‍යාත්මික ඉලක්කයක් එක්ක අපි මේ ඉන්නේ. අපිට මේ පොඩි පොඩි දේවල්ට ගැටුම් ඇති කරගන්න දෙයක් නැහැ ඇත්තෙම. මේ ලෝකේ ප්‍රශ්න කවදාවත් අපිට විසඳන්න බෑ, ඒක ඉවර කරන්න බෑ අපිට. ඒ නිසා අපි ධර්මයේ ලැබෙච්ච වෙන අපි දක්ෂ වෙන්න ඕනේ මේකෙන් ප්‍රයෝජන ගන්න. අපි ෆ්ලයිට් එකේ යනකොට ෆ්ලයිට් එකේ පොඩි පොඩි දේවල් අපි රණ්ඩු වෙන්නේ නැහැ. ඇයි ඒ? අපිට ලොකු ගමනක් ඔළුවේ තියාගෙන ඉන්නේ. ඉතින් ඒක ඈම් අඩුවේ කියලා හරි අල්ලපු ගේනා මොකක් හරි පොඩි දෙයක් කරයි කියලා හරි ළමේ කෑ ගහනවා කියලා හරි අපි රණ්ඩු වෙන්නේ නැහැ ෆ්ලයිට් එකේදී. මොකද අපේ ලොකු ගමනක් මේ යන්නේ හිතේ තියාගෙන මේ යන්නේ. අන්න ඒ වගේ තමයි අපේ මේ ආධ්‍යාත්මික ගමනක් ඔළුවේ තියාගෙන අපි මේ හැම වෙලාවෙම ඉන්නේ. වැඩදියා තියා තමන්ගේ දරුවක් දරුවෙක් නිසාවත් මේ ආධ්‍යාත්මික ගමනට තමන් බාධාවක් කරගන්නේ. මොකද දරුවන් ටික ගහ තමන්ට ඉන්නේ. දරුවෝ ඉවහ වුණාට පස්සේ ඒගොල්ලන් හැදෙන්නට අපි අමතකත් වෙනවා. එයා අපේ ළඟින්නකන් තමයි ආදරෙන් ඉන්නේ. එයා ගියාට පස්සේ ඒවන වෙන අයට අයිති වෙන්නේ. අපට අයිතියක් නැහැ ඊට පස්සේ. මේ අපේ ජීවිත කාර්යයේදී මේකයි ස්වභාවය. ඉතින් තමන් දැනගන්න ඕන තමන්ගේ පිළිසරණ මොකද්ද කියලා. තමන්ට ධර්මයේ හැර වෙනසක් නැහැ. එතකොට මෙන්න මේ ධර්මයට තමන් ප්‍රමුඛත් විදිහට වැඩ කරනවා. එතකොට සමත කමඨහන තමන් දිනපතා පුරුදු කරන උත්සාහ ගන්නවා. මේක තමයි ලෞකික සම්මාදිටියෙන් ඉන්න එකේ ලක්ෂණය. ඊළඟ ලක්ෂණය තමයි සම්මාදිටියේ දෙවෙනි පියවරට එනකොට චතුසත්‍ය සම්මාදිටිය නැත්නම් ලෝකෝත්තර සම්මාදිටිය ඇති වෙන්නට ඕන. ඒ තමයි මේ දුකේ ඇතිවීම හා නැතිවීම ගැන අවබෝධයෙන් වැඩේ පටන් ගන්නවා. එහෙනම් මොකද්ද? අපේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට අරමුණක් පතිත වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ කියන කාරණේ. දැන් ඇසට රූපයක් පතිත වෙනකොට ඒ රූපයේ තීරණය වන්නේ ඇසේ මට්ටම අනුව. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ රූපයේ තියෙන ස්වභාවය අනුව මට දෙන්නේ කියලා නේද? නමුත් ඒක නෙවෙයි. රූපයේ ස්වභාවය අනුව නෙවෙයි මට දෙන්නේ. මගේ ඇසේ ප්‍රමාණයට අනුව තමයි රූපය දැర్శණය වෙන්නේ. දැන් ඒ නිසානේ රූපය පේන්නේ නැති වෙනවා අපි කණ්ණාඩි දෙකක් ගන්නනේ. රූපයේ තියෙන ස්වභාවය අනුව පේනවා නම් අපිට කණ්ණාඩි දෙකක් දාන්න ඕනේ නැහැ. එතකොට ඒක තීරණය වන්නේ තමන්ගේ දාලා තියෙන ලෙන්ස් එකට සාපේක්ෂව. එතකොට ලෙන්ස් පහක් අපිට ලැබිලා තියෙනවා. ලෙන්සස් පහක් තියෙනවා. මොනවද ඒ? ඒකේ චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, දිවහ ප්‍රසාදය, කාය ප්‍රසාදය. මේ ලෙන්සස් පහක් අපිට ලැබිලා තියෙනවා. උපතින් යම්කිසි ප්‍රමාණයකට මේක තීරණය කළ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හැම මොහොතේම මනසේ ස්වභාවය දනව මේ ලෙන්සස් අපි නිතරම රිනියු කරගන්නවා. අප්ඩේට් කරගන්නවා. එතකොට මේ ලෙන්සස් වල වටිනාකම වැඩි වෙන්නේ, තීව්‍රතාවය වැඩි වෙන්නේ අපේ මනසේ ස්වභාවයට සාපේක්ෂව. මනස දිනුවෙන වෙන්නේ මේ ලෙන්සස් බොහොම තීව්‍ර වෙනවා. ලෙන්සස් වලින් පේන හොඳ සාර්ථක පැත්ත හොඳ වෙනවා. එතකොට ඇහැට රූපයක් පතිත වීම කියන්නේ ඒ මොහොතේ ඇසේ ස්වභාවයට අනුව මේ පේන දේ. එතකොට ඒ පේන දේ හැම පෙනුනත් කොයිතරම් වටිනාදයක් පෙනුනත් ලක්ෂණය තමයි ඒ දේ ඇහැට පතිත වෙලා ඒක අපි තේරුම් ගන්නකොට කිසි දවසක අපට චක්කු විඥාණයෙන් යමක් සම්පූර්ණයෙන් තේරුම් ගන්න බෑ. සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, ජීව විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ කරුණු පහ ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන්නේ ප්‍රාථමික අවබෝධයක් විතරයි. වන්න රූපය, සද්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය කියලා අර ඒකේ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක විතරයි අපිට චක්කු විඥානේ ලැබෙන්නේ. එතකොට අපි මේ දේ හඳුනා ගන්නකොට නිතරම හඳුනාගන්නේ මනෝ විඥානේ. මනෝ විඥානේ කියන්නේ මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝ විඥාන කියන මට්ටමින් තමයි ලැබෙන්නේ. ඒකට අර මුලින් රූපයේ පදිත වෙලා ඇසට ඒ රූපේ නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච රූපේ පිරෙන දැතිවන සංඥා වේදනා දෙක මනෝ මන ආයතනයේ සිහි කරනකොට තමයි ඒ රූපය ගැන ඊළඟ අවබෝධය ඇති වෙන්නේ. අන්නේ ඇතිවන අවබෝධයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි සැබවින්ම ජීවත් වෙනවා කියන්නේ අර පංච ආයතනයෙන් ගත්තු අරමුණු පහ මන ආයතනයෙන් එක්ස්පීරියන්ස් කරන අවස්ථාව. එතකොට ඒක මන ආයතනයෙන් අපි අත්දකින අවස්ථාවේදී ස්වභාවය තමයි ඒකට පාදක වෙච්ච මුල් ස්වභාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක්වත් මේ මොහොතේ ඉතුරු වෙලා නැහැ. ගන්න සරල උදාහරණයක් කිව්වොත් දැන් ඔබට ඔබේ රූපය දැන් මෙතන ඉන්න කෙනෙක්ගේ ඔබේ කාගෙත් එකට ඡාය රූපයක් අරගෙන ඔබට පෙන්වෝතින්. ඔබේ රූපය ඔබට හඳුනා ගන්න පුළුවන් නේද? ඔබ හවලා කියලා ඔබට ඒ 10 දෙනෙක් ඉඳලා ඔබට ඔබව හඳුනා ගන්න පුළුවන්. තොර ඔබේ මුහුණ ඔබ හඳුනාගන්නේ කොහමද? ඔබේ මුහුණ ඔබේ මැස් දෙකෙන් දැකලා තියෙනවද? අපි දැකලා තියෙන කණ්ණාඩියෙන් නේ. ඔව් කණ්ණාඩියෙන් දැකපු විදිහනේ අපි දැන් හිතන්නේ මම මෙහෙම වගේ කෙනෙක් කියලා නේ. එතකොට ඔබ ඔබේ අර ඡායාරූපේ අර පින්තූරේ ඔබට දීලා හඳුනා ගන්නකොට ඔබ හඳුනාගන්නේ අර කණ්ණාඩියෙන් දැකපු රූපයට අනුව. එතකොට ඔබ කණ්ණාඩියෙන් දැකපු රූපය අනුව දැන් හඳුනා ගන්නකොට මේ පින්තූරය කණ්ණාඩියේ තාමත් ඔබේ ඡාය රූපේ තියෙනවද? කණ්ණාඩියේ මේ වෙලාවේ ඔබේ රූපේ නැහැ. එහෙනම් ඔබ හඳුනාගන්නේ කොහොමද මේක? ඔව් අර නිරුද්ධ වෙච්ච එක එතන ඒ කණ්ණාඩියේ ඡාය රූපේ සම්පූර්ණ නිරුද්ධ වෙලා වගේ තමයි මේ මොහොතේ ඔබ මේ රූපය මේ කෙනාගේ රූපිය ඔබ දකිනකොටත් අර කණ්ණාඩියේ රූපිය පොඩ්ඩක්වත් නැතුව නිරුද්ධ වෙනා වගේ ඔබෙන් ඇහැට දකින මේ මොහොතේ දකින වර්ණ රූපය ඇස චක්කු විඥානයේ චක්කු සම්පස්සේ කියන මේ මුල් පියවර ගානම නිරුද්ධ වෙච්ච මොහොතක තමයි ඔබ මනෝ විඥාණයෙන් මේ රූපය මේ දකින අවස්ථාව. එතකොට අපට අපි යම් තාක් ජීවිතයේ දුකක් විඳනනම් සැප විඳන සැප විඳපියකත් එහෙම තමයි විඳලා තියෙන අපි. විඳලා තියෙන කොහමද? ඔව් අපි ඔක්කොම සැප දුක් විඳලා තියෙන්නේ අර නිරුදුණාට පස්සේ. හැබැයි අපි මෙච්චර දුක් විඳේ ඇයි? ඒක දන්නේ නැති නිසා. ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේ මොහොතේ තියෙනවා කියන අවිද්‍යාවේ ඉඳගෙන තමයි අපි මෙතෙක් දුක් විඳේ. අපි ඒ අවිද්‍යාවෙන් මිදුණා නම් ඒ වෙලාවේ බාහිරින් අපට දුක දෙන්න බෑ. අපි යම් තාක් ජීවිතයේ දුක් විඳනනම් අපේ ළඟම කෙනෙක් ලෙඩ වුණා කියලා හරි, මැරුණා කියලා හරි, තමන්ගේ ධනයක් නැති වුණා කියලා හරි, කුමන හෝ දෙයකින් අපි අපේ ජීවිතයේ දුක් විඳනනම් දුක් විඳේ මෙන්න මේ ස්පර්ශයේ සමුදයන්ට ඉඳින්. ස්පර්ශය අර ගැටුණු එකේ ඒ රයිසන් පැත්ත ඉඳගෙන තමයි අපි මේ දුක් විඳින්නේ. සැපමින්ද නම් ඒත් කරේ එහෙමයි. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් අපි මෙන්න මේකට තමයි කියන්නේ දුක් වූප නිසා සද්ධා කියලා. මේ දුකේ ඇතිවීම ගැන පිළිබඳව විශ්වාසය ඇති වුණා නම් දැනුම ඇති වුණා නම් එපමණට අපට ශ්‍රද්ධා ඇති වෙනවා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දෙය ඇත්තයි නේද? එහෙනම් දුක ඇති වෙන්නේ මෙහෙමයි නේද? දුකෙන් නිදහස් වෙන නම් මම කරන්න ඕන මේ අවිද්‍යාව දුරු කරගන්න එක නේද කියලා එතෙන් පටන් තමන්ගේ අභ්‍යන්තර අභිප්‍රේරණය ඉන මොටිවේෂන් එකක් එෆර්ට් එකක් වීර්යයක් ඇති වෙනවා. මෙන්න මේක සාක්ෂාත් කරගන්න තමයි ඊට පස්සේ වැඩ කරන්නේ. මේ දර්ශනය අපට හරියට මුණ ගැහුණා නම් එතෙන් පටන් අපේ සමත භාවනාවට වැඩුවා සීලයක් රැක්කත් දානයක් දුන්නත් සාමෙන් වහන්සේගෙන උදව්වක් කළා අම්මට තාත්තට සැලකුවත් මොනව කරත් වැඩියක් තියා අපේ කොණ්ඩේ පීරුවත් ඇඳුමක් ඇඳගත් දරිලිකුඩ සැලකුවත් රැකියාවක් කළත් හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ අවසාන අවබෝධයට එනට පහසුව සඳහා කරන්නේ දෙට උපකාරය සඳහා කරගන්න. අර කිසිම දෙයක් අපේ අවසාන ඉලක්කය වෙන්නේ නැහැ. හැබැයි අපි අරව නොකර ඉන්නෙත් නැහැ. ඇයි ඒ? ඒ දේවල් ටික කිරීම හරියට යටිතල පහසුකම් ටික වගේ. යුටිලිටිස් ටික වගේ ඒවා. ඒව නොකරොත් මෙතෙන් එන්නත් බැහැ අපිට. ඒ ටික සාර්ථක වුණොත් තමයි මේක කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙන්නේ. එතන අවුල් කරගත්තොත් එන් ගෙදර අවුල් නම් ගෙදර ඇත්ත එක නිතර වාදි බෙද කරගෙන නම් ඉන්නේ. මද්ද්‍රව්‍ය භාවිත කරනවා නම් අල්ලපු ගෙදර ඇත්ත එක රණ්ඩු වෙනවා නම් යාළුවෝ අමනාප නම් අපිට ඇත්තෙන් මෙතෙන්ට එන්න බෑ. අන්න ඒ පහසුකම් එක සලසා ගන්න තමයි දන් දෙන්නේ, සිල් රකින්නේ, අනිත් ඇත්ත එක සුහඳ වෙන්නේ ඔක්කොම කරන්නේ. ඒ දේට අපි මේ ආධ්‍යාත්මික බලාපොරොත්තුෙන් කරනකොට අපිට මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්ට එන්න තියෙන පහසුකම් ටික සැලසෙනවා. හොඳම කල්යාණ මිතුරෝ ලැබෙනවා. හොඳම ධර්මයේ ලැබෙනවා විතරක් නෙවෙයි, ඒ ධර්මයේ පුහුණු කරන්න පුළුවන් විදියට Tamanට පහසුකම් ටික විවේකී ලැබෙනවා. දැන් ඔබ ඇත්තෙන්ම ඔබේ සත්පුරුෂකම් නිසා, ඔබ කරන්නේ පින්කම් ටික අවංකව කරන නිසා තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔබට ධර්මයේ අනිත්‍යයට වඩා ධර්මයේ පුහුණු කරන්න විවේකී ලැබිලා තියෙනවා. එතැන්දි සමහර කෙනෙක් වෙන බුණා අවුරුදු 80 85 ඉඳ සාමක වැඩ ගන්න. එතැන්දි ඔබ මේකට විස්රාම ගිහලා ඉන්නේ. ඔබට දැන් ফুল ටයිම් එකකට කැප වෙන්න පුළුවන්. ඒව නිකන් නෙවෙයි, ඔබට ඒ හිත යෙදිලා ඒ කාලෙට ඒව අයින් වුණේ මෙන්න මේ ධර්මයේ පුහුණු කරන්න මේ පහසුකම් ටිකට නේ. ඉතින් අපි දක්ෂනෝතින් අපිට මෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට මම සඳහන් කරන්න උත්සාහ කළේ මෙන්න මේ දර්ශනය තමයි අපේ අවසාන ඉලක්කය. මේ විද්‍යා විමුක්තියටපත් වෙන තමයි අපි හැමදේම කරන්නේ. එතකොට දැන් මොන ඔබතුමියගේ ප්‍රශ්නෙට පිළිතුර දැන් ඔන්නේ. එතකොට අපි සංසතිය වඩන්නේ ඇයි? මෛත්‍රී භාවනාව වඩන්නේ ඇයි? නිතරම සඳහන් කරන මෛත්‍රී භාවනාව හරි කුමන හෝ සමත භාවනා කරනකොට ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඇයි අපි මේ සම්මාදිට්ඨියේ මේ දුකේ ඇතිවීම හා නිරෝධය පිළිබඳව වූ සත්‍ය තේරුම් අරගෙන නම් සමතේ වඩන්නේ? නැත්තම් සම්මාදිට්ඨි පුරේජවන් කියන සම්මාදිට්ඨියේ පෙරට කොටගෙන නම් ධර්මයේ වඩන්නේ? වෙනත් විදිහකින් කියනවා නම් ජානතෝහම් වික්කවේ පස්සතෝ ආසවණං කහෙන් වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියපු විදිහට මම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන්ගේ ශෛලියම දේශනා කළා කියලා භාගතුන් වහන්සේ දේශනා කරපු ප්‍රකාශන බලනකොට මෙන්න මේ දුකේ ඇතිවීම හා නිරෝධිය දැකලා තමයි ඒක සුතමේ ඥාණයෙන් ලබාගෙන තමයි මේ දැනත්තා දැන් මේ සමතේ වඩන්නේ. එතකොට පොඩ්ඩක් හරි භාවනා කල හිත සමාධිමත් වුණා නම් මෙන්න මේ ස්කන්ධ ධාතු නාම රූප ආයතන ආදී අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. හිත උපචාර සමාධියට ගියා නම් සමාධි මට්ටමට ආසන්න වුණා නම් ඒත් කරන්නේ මේකමයි. හිත හොඳටම අරපණා මට්ටමේම සම්පූර්ණ මට්ටමේම සමාධි වුණා නම් ඒ සමාධි වුණාට පස්සේ ඉක්මනටම කරන්නේ මේක. එතකොට සමතේ දිනු කිරීම ඔහුගේ අවසාන ඉලක්කය නෙවෙයි. සමතේ දිනු කිරීම හරියට අර ෆ්ලයිට් එකකින් කිසියම් තැනකට ගිහිල්ලා ගමනාන්තයට ප්ලේන් එක ලෑන් කළා වගේ, ෆ්ලයිට් එක ලෑන් කළා වගේ. ලෑන් කරලා ඉන්නකොට දැන් සීට් එකේ ඉන්න වගේ තමයි සමතේ කියලා කියන්නේ. එතකොට අපි ගමනාන්තයට ගියාට පස්සේ අනේ මම මෙච්චර ලොකු ගානක් වේදන් කර දැන් මේ සීට් එක නම් මං අත්හරින්නේ නැහැ කියලා සීට් එක බදාගන්නවද අපි? මෙච්චර මේ දුර ගමනක් මේ මෙච්චර වේදන් කළා ආයේ නම් මං බහින්නේ නැහැ මේ සීට් එකෙන් කියලා. එහෙම වෙනද ෆ්ලයිට් එකේ අපි? නෑ අපි ඉක්මනටම බැහැර යනවා. කිට්ටු වෙනකොටම බෑග් එක ළඟට අරගෙන ඉක්මනටම බලන්නේ බැහැල යනවා. එතකොට ෆ්ලයිට් එකෙන් අර ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා වාහනේ සීට් එකේ ඉන්න වගේ තමයි සමතේ කියලා කියන්නේ. ඒක නෙවෙයි අපි අවසානය. එතන කොච්චර AC දාලා තිබුණත් කොච්චර කම්ෆර්ටබල් සීට් එකක් වුණත් අපි කවදාවත් සීට් එකේ දිගට ඉන්නේ නැහැ ෆ්ලයිට් එකේ. අපිට ඊළඟට තවත් ගානක් දුන්නත් ෆ්ලයිට් එකේ අය අනේ ඔයා දිගටම මේ සීට් එකේ ඉන්නේ කියලා ඉන්නවද අපි? අපි ආයෙන්නේ නැහැ ඒකෙන්. අපි ඉක්මනටම බහල යනවා. අන්න ඒ වගේ තමයි මේ සමතේ කියන්නේ. අපි සමතේ වඩන්නේ අර අවසානයේ විදර්ශනාවට ගිහින් ඉක්මනට දුක් ටික නිදහස් වෙන්න. එතකොට අපේ හිත සමාධිමත් වෙච්ච පමණ අපි මොකද කරන්නේ? මේ ඇහැට දක්න රූපය දකිනකොට චක්කුං අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඤ්ඤාණං අනිච්ඡං, චක්කු සංපස්සං අනිච්ඡං, රූප සංඥං, රූප සංචේතනං අනිච්ඡං, මේ ආදී වශයෙන් ඇස, රූපය, චක්කු විඤ්ඤාණය, චක්කු සංපස්සේ, රූප සංඥාව, රූප සංචේතන මේ ආදී අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් අපි බලනවා. මෙන්න මේ බැලීම තමයි නිදර්ශනා කියලා කියන්නේ. මේකට තමයි විපස්සනා කියලා කියන්නේ. මේකට තමයි ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. එතකොට මේ දකින්න දකින්න මොකද වෙන්නේ? අපි අවිද්‍යාවෙන් ලෝකයේ දෙස බලන විදිය ටිකෙන් ටික අඩු වෙනවා. අපි වෙනද රූපයක් දෙස බලන මේ පුද්ගලයා කියලා අපි හිත බැසගෙන දුක් සැප විඳින්දී දැන් අපි රූපය බලනකොටම රූපේ පැත්ත නෙමෙයි බලන්නේ අභ්‍යන්තර පැත්ත බලන්නේ. හරියට තමන් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා තමන්ගේ රූපය බලනවා වගේ. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා රූපය බලනකොට කණ්ණාඩියේ ඉන්න පුද්ගලයාගේ කොණ්ඩේ පීරන්න ඕන නම් අපි පනාව කණ්ණාඩිය පැත්තට දික් කරනවද? කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කොණ්ඩේ පීරන්න ඕන නම් පනාව කණ්ණාඩිය පැත්තට දික් කරනවද? පනාව දික් කරන්නේ මේ පැත්තරනේ, කණ්ණාඩිය බලාගෙනනේ. අන්න ඒ වගේ තමයි මේ රූපේ පේනකොට, මේ ශබ්දය ඇහෙනකොට අපි දකින්නේ මේ අභ්‍යන්තර පැත්ත දකින්නේ. මේ රූපයට පාදක වෙච්ච හේතු ටික මේ පැත්තේ නිරුද්ධ වෙලා නේද කියලා ඒ නිරුද්ධ වෙච්ච හේතු ටික අභ්‍යන්තරයෙන් බලනවා. බලනකොට බාහිර රූපේ නිදහස් වෙනවා. පින්නුතුනි මෙන්න මේකයි විමුක්තිය කියලා කියන්නේ. මේක බලන ප්‍රමාණයට තමයි විද්‍යා විමුක්තියටපත් වෙන්නේ. මේක තමයි විදර්ශනාවෙන් කරන්නේ. එතකොට ඔබ දක්ෂ කෙනෙක් නම් දැන් මේ පිනතුන් වාකයන් හොඳට ඉගෙන ගත්තු අය හොඳට විභාග සමත් වෙච්ච අය මේ ඉන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකා විභාගෙත් හැටියට ඔබ වා බුද්ධිමත් අය. අන්න ඒ ඔබේ බුද්ධියට වටිනාකමක් දෙන්න කැමති නම් මෙන්න මේ දහම ඔබේ බුද්ධියට එකතු කරගන්නට ඕන. ඒ නිසා රූපයක් පේනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගන්ධ රස පොට්ටබ්බ මේ අරමුණු එනකොටම ඔබ දකින්නට ඕන මේකට පාදක වෙච්ච ස්කන්ධ පංචකයේ, නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදය බලන්නයි ඕනේ. ඇතර රූපයක් දැක්කත් 15 වෙනි ස්කන්ධ පංචකය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙලා කියලා මේ පැත්තෙන් දකිනවා. දකින්න දකින්න මොකද වෙන්නේ? අභ්‍යන්තරයේ වැඩේ තියෙන්නේ ඉන්සයිට් මෙඩිටේෂන් කියන්නේ මේකයි. ආධ්‍යාත්මය බලනවා. ආධ්‍යාත්මය බලන්න බලන්න මොකද වෙන්නේ? බාහිර රූපෙන් එන්නේ නැමන නිදහස් වෙනවා තමයි. බාහිර රූපෙන් නිදහස් වෙන විතරක් නෙමෙයි මේ බලන හේතත් මේ මොහොතේම හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නේ. එතකොට මෙන්න මේක තමයි අවසාන වශයෙන් අපි කරන්නට තියෙන්නේ. එතකොට මෙන්න මේක එකපාර බලන්න අමාරු නිසායි අපි හිත සමාධිමත් කරගන්නේ, සමතයක් වඩන්නේ. ඒ සමතයට පහසු වෙන තමයි සිල්වන්ත වෙන්නේ. ඒ සිල්වන්ත භාවය තවත් පහසු කරන තමයි දන් දෙන්නේ. අනිත් ඔක්කොම ටික කරන්නේ මේ එක එකට පහසුවක් එන්න. නමුත් අපේ අවසාන ඉලක්කය මොකද්ද? අවසාන ඉලක්කය මෙන්න මේ වර්තමාන මොහොතේ ස්කන්ධ පංචකයේ සමුදයයි බලන්න. යම්කිසි කෙනෙකුට දක්ෂණං ශනිකව ඍජුවම මේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න පුළුවන් නම් වර්තමාන මොහොත තුළ ඉඳගෙන එයාට අර මූලික පියවර ටිකට නොගියත් මේ හරහා විදර්ශනා පූර්වංග පැත්තෙන් සමතේ ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට ඊටාම සුපිරි පුද්ගලයන් gifted අය හම්බුණාම වාහි දාරුචීරිය, පොකුසාති, ඒ වගේම සාරිපුත්තාන්දුර, මුගලන් හාමුදුරුව මේ වගේ gifted අය හම්බෙච්ච හැම වෙලාවෙම බුදුහාම දේශනා කරන්නේ මේ විදර්ශනා පැත්තෙන් සමතේ එන හැටි. එතකොට කාලේ ලොකු කාලයක් වැය වෙන්නේ නැහැ. ඉක්මනටම මේ පැත්තෙන් අවිද්‍යාව දුර කරන්න පුළුවන් අපිට. ඒ නිසා කෙනෙකුට ඕන නම් දාන සීල භාවනා කියන පැත්තෙන් ගිහලා සමතේ දෙනු කළා යනත් පුළුවන්. නැත්නම් විදර්ශනා පැත්තෙන් ඍජුව මේ පැත්තට එනත් පුළුවන්. හැබැයි කුමන පැත්තෙන් තමන් ආවත් විශේෂයෙන් මෙවැනි කාලයක ජීවත් වෙන හැටියට ඔබ කුඩා පින්කමේ ඉඳන් අනිත් පින්කම් ටිකත් කරගන්න බලන්න. එහෙම වුණොත් තමයි ඔබේ මේ ගමන ශක්තිමත් වෙන්නේ, සාර්ථක වෙන්නේ. අම්මා තාත්තා ඉන්නවා නම් හොඳට සලකන්නේ පින කරගන්න. දරුවෝ ඉනවනම් ඒ යුතුයකම් ටික කළේ වෙනත් කරගන්න. අසරණ කෙනෙකුට ඔබ සලකනවා නම් මේ මොහොතේ දානයක් දෙනවා නම් ඒක දිගටම කරගෙන යන්න. ඒවන් සාර්ථක කරගන්න ගමන් තමයි අපි මේ ටික සම්පූර්ණ කරන්න ඕන. එතකොට පින්නොතුනි මෙන්න මේක තමයි අපේ ආභ්‍යන්තර ආධ්‍යාත්මික වැඩපිළිවෙල. මෙන්න මේ ගැන අපට පැහැදිලි දැක්මක් දැනමක් තියෙනට ඕන. එතකොට අපේ අවසාන ඉලක්කය මොකද්ද? බාහිර රූපයක් ශබ්දයක් ආදී මේ අරමුණු වෙනකොට බාහිර රූප ශබ්ද ආදී හිත බැස නොගන්නාසේ අභ්‍යන්තරව මේ ප්‍රොසෙස් එක දකින විදියට සිහිය සහ නුවණ දිනු කිරීම. එතකොට අපි උදේ ඉඳන් සමත භාවනා පුහුණු කළානේ. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා, සක්මන් භාවනා ආදී කළා. මේ කරන්නේ අර විසිරලා තියෙන සිතේ කර්මුණට ගන්න එක. ඒ ගන්න එකෙත් ඉතාම වැදගත් පියවරක් තමයි සති නිමිති වාසය කිරීම. මේ ආසිත හිත ධාන වර්තමානයේ ඉන්න. gedarina කොටක් තෝරන කොටුවක් තියාගෙන එළියට ගිහිල්ලා අවශ්‍යම ඉන්න ටිකක් කළා. දහකට ඉන්න. සති නිමිති හිත තියාගෙන ඉන්න පුහුණු වෙන මේක. මේ සති නිමිති පුරුදු කර පමණට අපිට ලේසි වෙනවා. අපි දන්න ඉහළම භාවනා කමටහන මෙතෙන්ට අපට රීප්ලේස් කරන්න පුළුවන්. මේ සති නිමිති අඩුම ගානේ විනාඩි 5ක් හරි කෙනෙකුට ඉන්න පුළුවන් නම් එයාට පුළුවන්කම ලැබෙන විනාඩි 10ක් ඕනම් විදර්ශනා කරන්න. අර 5ත් එක තවත් 5ක් එයාට බෝනස් එකක් විදිහට අරගෙන ඒ විනාඩි 10ම විදර්ශනාවෙන් ඉන්න පුළුවන් මේ පුහුණුව නිසා. එතකොට හිත සමාධිමත් වුණාට පස්සේ බලන්න ඇසාදී ආයතන රූප වේදනාදී ස්කන්ධ නාම රූප ආදී මේ කාරණා ඒ කාරණා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. එතකොට මෙහෙම දකින දකින මොකද වෙන්නේ? අර බාහිරට හොයාගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා අපි. බාහිරින් සතුට ගන්න අපි දක්වපු උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. ඇයි? බාහිර රූපයක් දකිනකොට මේ රූපයේ තියෙන බාහිරය කියලා දැක්කොත් යාම් බය වෙනවා. ඇයි? ඒ බාහිර රූපයට කියලා ගත්තොත් ඉන් රූපේ විතරයි නෙමෙයි ගන්නේ. ඒ රූපයට අදාළ ජරා මරණ ටිකත් ඔක්කොම එකයි මේ වෙලඳ ගන්න අපි. පහුගිය කාලේ එක්කෙනා වීඩියෝ එකක ওই දැන්නීමක් විදියට ෂෙයා වුණ කට්ටියගේ ෆෝන් වල එහෙම ඔබට සමට එක ලැබෙයි. එක්තරා පර්වතයක උඩ ඉන්න සර්පෙක් ඉන්නවා. ඉතාම භයානක සර්පෙක් ඉන්නවා. ඒ සර්පයාගේ පිටුපස්සේ නිකන් මලක් වගේ පොඩි සතෙක් වගේ ඉන්නවා. වැනි වැනි ඉන්නවා. වලිගෙන් ලස්සනට මලක් වගේ ඔහොම වැනි වැනි ඉන්නවා. මේ වලිගේ කෙලවර. කුරුල්ලෝ එහෙම එනවා මෙතෙන්ට. මේ කුරු පොඩි කුරුල්ලෙක් හරි කූඹියෙක් හරි කියලා හිතලා ගන්න. එනකොටම මේ පැත්තේ ඔළුව දින එක පාර සර්පය අරව ගන්නවා. ඒතර එන අයට පේනර සර්පයා අර ගලේ පාටමයි තියෙන්නේ. වෙනසකුත් නැහැ. ඒ පර්වතයේ පාට විදියටම දරුණු සර්පයෙක් ඉන්නවා. පිටිපස්සේ නිකන් රෝස පාටට වගේ රත්තරන් පාටට වගේ මලක් ඔහොම ඔහොම නිකන් ෆ්ලෑෂ් වෙනවා වගේ තියෙන කරගෙවිගෙවි තියෙනවා. මෙතෙන් සරපේ මේ කුරුලෙනකොට මේ පැත්තෙන් එකපාර කුරුල්ලෝ ගහගන්න. අන්නේ වගේම තමයි පින්නතුනේ මේ පේන රූපියත් අර පිටිපස්සෙන් පේන අර ලස්සන කෑල්ල වගේ තමයි. මෙතෙන්ට මුලා වුණොතින් මෙතෙන් වැටුනොතින් අනිත් පැත්තෙන් ජරා මරණ ටික අපිව ගහගන්න. ඔබ වැඩේම ගන්න පුළුවන්. උදාහරණම් වා ගන්න පුළුවන්. අපි මේ සල්ල උදාහරණයක් කිව්වේ ඕනම දෙයකම තමයි. ඒ කියන්නේ දැන් මාළු බිලි පැත්තක් දැම්මත් මේක තමයි වෙන්නේ ඇත්තෙම. යාව අල්ලගන්න පිටින් කෙනෙක් ඉන්නවා. අරක දාන. ඉතින් ඒ වගේ තමයි අපි අවිද්‍යාවෙන් මේකට මුලා වුණොත් බාහිර රූපේ නෙවෙයි තමන්ගේ රූපයේ දැස බලලා මේ රූපය මගේ කියලා මේ රූපය පේන්නේ මේ මොහොතේ කියලා හිතුවා. ඒ මේ රූපේ වයසට යනකොට ලෙඩ වෙනකොට ඒ දුක් ටික ඔක්කොම මට බාර ගන්න වෙනවා. ඒ නිසා හිතන්න එපා මේ බාහිර රූපෙට විතරයි කියලා මේක. මේ රූපය ගැන හිතුවත් ඒ දුක් ටිකම අපට එනවා. එතකොට අපි බාහිර රූපෙ විතරක් නෙවෙයි අජ්ජත්තං වාකය කනපසි විරති බහිද්ධා වාකය කනපසි විරති ආධ්‍යාත්මික බාහිර කයවත් දෙක ගැනම අපි මේ විදිහට බුද්ධිමත් හිතනවා. ඒ හිතන පමණට තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඉතින් මේ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම ප්‍රධානම මාර්ගයක් තමයි මේ සමත භාවනාවකින් තමන්ගේ හිත සමාධිමත් කර ගැනීම. එනිසා දැන් ටික වේලාවක් සමත භාවනාවක් වඩමු. මේ වෙලාවේ අපි ටික වේලාවක් ආනාපාන සතිය පුහුණු කරමු. ආනාපාන සතියෙන් හිත සමාධිමත් වෙනකොට අපි අනිත්‍යතාවයේ මෙහි කරමින් අපි මේ මෙතෙක් මහා පුසුතම ඥානය වශයෙන් අපි අහලා දැනගත්තු ටික අපි භාවනා කිරියට වඩන්න උත්සාහ ගනිමු. හොඳයි, තමන්ගේ ශරීරය හොඳ ඉරියව්වකින් සැහැල්ලුව තියාගන්න. ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගන්න. මේ සිනහඩ සමගම ඔබේ දැස අඩවන් කරගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. කිසේ සිට පාදාන්තය දක්වා ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. දැන් හොඳට හුස්මක් ඉහළට ගන්න, ගැඹුරු හුස්මක්. ටික වේලාවක් ඉඳලා සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. නැවත වතාවක් හුස්ම ඉහළට ගන්න, ගැඹුරු හුස්මක්. හුස්ම සැහැල්ලුවෙන් පිට කරමින් ශරීරය සැහැල්ලු කරගන්න. දැන් සිත නාසය ආශ්‍රිතව පවත්වා ගන්න. වර්තමානයේ තුල නාසය කෙළවර ආශ්‍රිතව හිත තබා ගන්න සතිමත්ව. නාසයේ ආශ්‍රිතව හිත වර්තමානය තුල තියා ගනිමින් හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් හොඳට සතිමත්ව ඉන්න. බලෙන් හුස්ම ගන්නේ නැහැ. ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැනයි දැන් අපි සිහිය යොදවන්නේ. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. වර්තමානයේ තුල සම්පූර්ණ අවධානය තියාගන්න හුස්මත් එක්ක. ඔබේ හිත නිතරම විසිරලා යනවා නම් ඔබට ඒ සඳහා ටෙක්නික් එකක් තියෙනවා. ඒ තමයි එක හුස්මක් ඇතුළු වෙලා පිට වෙනකොට එකයි කියලා ගණන් කරන්න. ඇතුළු වීම පිටවීම දෙකටම එකයි කියලා ගණන් කරන්න. ඒ වගේ එකේ ඉඳන් 10ට ගණන් කරන්න. නැත්තං එකේ ඉඳන් 6ට විතර ගණන් කරන්න. කළායි මුලට එන්න. 1යි 2යි ආදි වශයෙන් ඔබට ටෙක්නික් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක දිගටම කරන්න අවශ්‍ය නැහැ. හිත තැම්පත් වෙනකොට ඒ ගණන් කිරීම අයින් කරලා සාමාන්‍ය විදිහට හුස්ම ගැනීම පිට කිරීම බලන්න. නැත්තම් ඔබට එක ඉලක්කම විතරක් ගණන් කරන්න පුළුවන්. හුස්ම අරගෙන පිට කරනකොට එකයි කියලා ගණන් කරන්න. ඊළඟ හුස්මෙදී ආයි එකයි කියලා ගණන් කරන්න. ඔහොම එකේම ගණන් කරගෙන යන්නත් පුළුවන්. හැබැයි ඒක දිගටම කරන්න නෙවෙයි, හිත තැම්පත් වෙනකම් විතරයි අපි කරන්නේ. ඊට පස්සේ දිගටම සාමාන්‍ය විදිහට හුස්ම ගැනීම පිට කිරීම කරන්න. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආස්වාස ප්‍රස්වාස ගැන හොඳ අවධානයෙන් ඉන්න. අපි නිතරම හිත තියන්නේ නාසය ආශ්‍රිතවයි. හුස්ම අපි හුස්ම සමග හිත යන්නේ නැහැ. නාසය ළඟ හරියට මුරකාරයෙක් තියලිනා වගේ සතිමත් බව තියාගෙන ඉන්නේ අපි. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හුස්ම ගැන හොඳ අවධානයෙන් ඉන්න. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් ගැන නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්න. දීර්ඝ හුස්මක් වැටෙනවා නම් දීර්ඝ හුස්මක් ගැන අවධානයෙන් ඉන්න. හුස්ම කෙටි නම් හුස්ම කෙටි බව දැනුවත් වෙ ඉන්න. ආස්වාස ප්‍රස්වාස කය ගැන උපරිම අවධානයෙන් ඉන්න. හිස විසිරලා යනවා නම් එකයි එකයි කියලා ගණන් කරන්න. ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් ගැන හොඳ අවධානයෙන් ඉන්න. සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැනම අවධානයෙන් ඉන්න. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. හිත තැන්පත් වීම සමගම අපි ටික වෙලාවක් අනිත්‍ය සංඥාව මෙනෙහි කරමු. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. නැසාදී කරුණෝ මේ මොහොතේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් හැම මොහොතෙම නිරුද්ධ වෙලා යනවා. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, දේව අනිත්‍යයි, රසය අනිත්‍යයි, ජීවහ විඥානය අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටපි අනිත්‍යයි, කය විඥානය අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මලමන අනිත්‍යයි, මනෝවිඥාන අනිත්‍යයි. මේ සියල්ලක්ම පෙර නොතිබී හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. හැම මොහොතේම මේ ආයතන හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, වර්තමාන සිත අනිත්‍යයි, අනිත්‍යයි, මා කුමන අරමුණක් ගත්තත් ඒ ආසන ප්‍රතිඵලය තමයි මනෝවිඥාණය. මේ මොහොතෙහි මනසත් ධර්මාලම්බනයත් එකතුවෙන් හැදිච්ච මනෝවිඥාණය. ඒ මනෝවිඥාණය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අහොත්වා සම්බුතං පුත්වාන භවිසති. යතර නොතිබේ හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අතනින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, දිගට හිටියහම දැමෙට එක ඉරියව්වක් අපහසු වෙන පුළුවන්. එහෙම වෙලාවෙදී ඉරියව්ව ටිකක් වෙනස් කරගන්න. එතකොට ටිකක් සැහැල්ලුවක් එනවා. අප මේ දේවල් කරන්නේ අපේම මානසික සැනසීමට. ඉතින් ඔබ දන්නවා අපි ජීවිත කාලය කොයිතරම් දුක් පීඩා වලට පත් වෙලා තියෙද. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපි කොච්චර දුක් විඳලාද? අපි කැමති දේවල් නොපැවතුනහම අපි කොයිතරම් අසරණ වෙලාද? ඒ ඇත්තෙම අපි දුක් ටිකයි තාම ජීවිතේ විඳලා තියෙන්නේ. ඊට වඩා තවත් දුක් සමුදායක් ඉදිරියේදී විඳින අපට තියෙන ඇත්තෙ. ඒකම තේ කරන්න එපා. ඒ තමයි මේ අපේ ශරීරය මහලු වෙනකොට, ළඩ වෙනකොට, පාරු කරගන්න බැරි වෙනකොට මේ දුක් ටික එහෙමම ඉදිරියෙන් තියාගෙන අපිම ඉන්නේ. අපේ ගෙදර උඩ කට්ටුවට යන්න බැරි වෙන දවසක් යනවා අපට. තට්ටු දෙකක් තියෙනවා නම් සමාඩ දැන් ටික ටික පහළ තට්ටුවේ කාමර වෙන් කර ගන්න කට්ටිය නේද. එහෙම ගිහලා ටිකෙන් ටික අපි අපට ඇඳට නගින්න බැරි වෙලාවක් එනවා. ඇඳේ ඉන්නකොට ඇඳේ වාඩි වෙන්න බැරි වෙලාවක් එනවා. ඇතැම් විට කටට දාන කැම ටික ගිල ගන්න බැරි වෙනවා අපට. ඇතැම් විට සේලෙන් බටේ ගහනකොට හඩුව වැඩ කරන්නේ නැහැ සමහර නහරවල ලොක් වෙනවා. ඒ තරම් දුර්වල වෙනවා පේන්නේ නැහැ පින්නතුනි. ඉතින් එතෙන්ට එන්න කලින් අපි උපරිම ලෙස දහම තුල අපි දිනුවක් ඇති කර ගන්නට ඕන. ඒ දුක් ටික අපි නිදහස් වෙන්න. Dear friends in the Dhamma, at this moment you have a dream. Now you can drink your tea with mindfulness. Now the time for mindful drinking, okay? Keeping your attention in the present moment around the nose or upper lip. Now you can have your drink. We completely keep our attention in the present moment, then you can taste your tea. Because of your mindfulness, you can have the real taste at this moment. Because your mind is completely in the present moment. At the same time, you can be aware of your body posture that you are sitting here. Please maintain your mindfulness in the present moment with the awareness of your body and mind. If you need to go to restroom, you can go, but silently, mindfully, slowly. We practice SMS concept in Buddhism, especially when we practice meditation. Slowly, mindfully, silently. When you live in the present moment, you can see the beauty of your life, beauty of your mind. Since we mostly live in the past or future, when we practice mindfulness, we train our mind to live in the present moment. Then we can enjoy the environment at the present moment. And also when we are mindful, we can be aware of our present moment of the mind. Then we can understand what are the thoughts that come to my mind at the moment. When my mind is generous, we immediately understand how my mind has generosity at the moment. When mind is greedy, we understand mind has greed at the moment. When mind is angry, we immediately understand how my mind has anger. When mind is free from anger, because of our mindfulness, we can recognize now my mind has no anger. Being aware of your body and mind at this present moment. Is maintain your sati nimitta, focus of mindfulness or mindfulness object. Keeping your attention around the nose or upper lip. If you need to change your posture, you can do it, but slowly, mindfully, silently. Okay, friends in the Dhamma, we have been practicing Dhamma and meditation since morning. Especially we practice Samatha meditation, the tranquility meditation. The purpose of practicing tranquility meditation is to overcome hindrances such as sensual pressure, ill will, sloth and torpor, restlessness and worry, skeptical doubts. These are the hindrances that we reduce by practicing tranquility meditation. As the result of practicing tranquility meditation, when we overcome these hindrances, we can see the beauty of our life because of no negativities at the moment in our mind as the result of practicing tranquility meditation. Then we are able to develop our inner peace, happiness. The main purpose of practicing Dhamma is to purify our mind. Why do we need to purify our mind? Our happiness depends on purifying our minds. That is why we need to purify our mind. Here it is very important to understand the negativities, unwholesome mental states that disturb our peace of mind. All the negativities, unwholesome mental states can be included into three. They are greed, anger and delusion. Or craving, ill will and delusion. These are the main unwholesome mental roots that disturb our peace of mind. By practicing generosity, we overcome greed or craving. By practicing loving kindness meditation, we overcome anger. Anger is one of the reasons that disturb our peace of mind. By practicing loving kindness meditation, we overcome anger from our mind. The Buddha says very clearly, he who wishes to attain the peace of mind, inner peace, should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness meditation, the highest attitude is that when we meet a person, we think that person like our only son or daughter. This is the highest attitude of practicing the results that we receive throughout practicing loving kindness meditation. If we have this highest attitude, actually we can overcome more than 50% stress from our mind. That is why it is very important to develop loving kindness thoughts, metta bhavana, on the path of liberation. And also, the highest quality that we practice throughout by practicing meditation is that practicing mindfulness. The Buddha says very clearly, practicing mindfulness is the only way for purification of beings. Practicing mindfulness is the only way for getting rid of suffering or sorrow and lamentation. Practicing mindfulness is the only way for gaining knowledge. Practicing mindfulness is the only way for attaining enlightenment. Therefore, practicing mindfulness or sammasati is highly appreciated by the Blessed One. When we see the topic of mindfulness, there are three steps that we can see. According to Vibhanga Sutta, the Buddha says, Satipatthanam o bhikkhave desisāmi, Satipatthana bhavananca, Satipatthana bhavanagamini patipadanca. Buddha says, you should know mindfulness meditation, and the path that leads to mindfulness meditation. Satipatthana, Satipatthana Bhavana, Satipatthana Bhavana Gamini Patipada. These three things are very important. Mindfulness belongs to conventional truth in the present moment. Contemplating on body, contemplating of feelings, contemplating of consciousness, and contemplating of mind objects. There are four areas in mindfulness. Kayanupassana, Vedanupassana, Chittanupassana, Dhammanupassana. We practice mindfulness in these four areas. Kaya, Vedana, Chitta, Dhamma. Body, feelings, consciousness and mind objects. That is the very first step. The second one is mindfulness meditation. Mindfulness meditation belongs to insight meditation, Vipassana Bhavana. What is the mindfulness meditation? Samudaya Dhammanupassi Viharati, Vaya Dhammanupassi Viharati. Reflecting on impermanence, arising and ceasing of body, feeling, mind or consciousness, and mind objects. That belongs to ultimate truth, absolute truth. The second step. The third step is that Buddha says, Satipatthana Bhavana Gamini Patipada. The path that leads to mindfulness meditation. What is that? What is that? Yes, very good. The Noble Eightfold Path. Satipatthana Bhavana Gamini Patipada. These three things are interrelated. Satipatthana, Satipatthana Bhavana, Satipatthana Bhavana Gamini Patipada. These three things are very important. But you know, usually people know only one step. Most of people in the world, they explain mindfulness. But they say, they mostly say that forget your past, forget your future, live in the present moment. Actually, you know, even children, they live also in the present moment. Even animals, they don't think they are past or future, they live in the present moment. Are they enlightened? Actually, Buddhism never says us to forget our past or future. If someone forget past or future, it is a big mistake. Forgetting is not a solution. When we develop mindfulness, actually our memory gradually increases. Memory is not the fault. What is the fault? The fault is ignorance. When we remember something which happened in the past, if our mind goes to past unmindfully, that is the cause of suffering. If we remember something which happened in the past mindfully, it is not fault. We understand that already has ceased. But we live in the present moment. Living in the present moment, we can remember anything which happened in the past or which will happen in the future. But the very important thing is that we should keep our attention in the present moment. You know, when we flash light, we hold it with our hand. We can focus it anywhere, but we know very well the flash is in my hand. We never throw flash to anywhere. We keep it in our hand. But we can focus anywhere. Like that. We can remember anything which happened in the past or which will happen in the future. But we are aware of what we are doing. That is very important. First of all, among these three things, mindfulness, mindfulness meditation, and the path that leads to mindfulness meditation, the third one is very, very important. The Noble Eightfold Path. When we listen to Dhamma, we have knowledge about the Noble Eightfold Path. Arya Attangika Magga. When we listen to Dhamma, first of all, we receive the knowledge about the karmic law. Kamma Sakata Jnana. What is the nature of karmic law? Whatever we do with intention, physically, verbally or mentally, we will have the same results according to our present mental situation. When our mind is polluted or wicked, the results are evil or unpleasant, painful. When our mind is pure and calm, if we do something with a pure mind, physically, verbally or mentally, the results are fruitful, pleasant. This is the nature of the karmic law. If we have this understanding, we know very well, if we do something with a wicked mind, we have to suffer. Therefore, we don't do anything with a wicked mind. We always keep our mind pure and calm. We always train our mind to purify from craving, anger and delusion. This is the very first step of the Noble Eightfold Path. If we have this understanding, right, understanding of Sammaditti, we will have Samma Sankhapa, right intention, loving kindness, and also Samma Vaca, right speech, Samma Kammanta, right action, Samma Ajiva, right livelihood, Samma Vayama, right effort, Samma Sati, right mindfulness, and Samma Samadhi, right concentration. These are the eight steps. Actually, these are the eight mindfulness steps of happiness. These are the eight steps of happiness. If a person can practice these eight qualities, it means he is on the path of liberation. Day by day, he releases from suffering and also he develops his inner peace, happiness, which is the main purpose of everyone who was born in this world. As the result of having knowledge of Kamma Sakata Sammaditti, the knowledge of karma, we practice this Eightfold Path until right concentration, Samma Samadhi. We gain concentration as the result of by practicing tranquility meditation. We keep our mind in the present moment with a mindful object for a long time. As the result of this path, we are able to overcome five hindrances. Then we can keep our mind in the higher realm, in the Brahma realm. If a person can practice jhana, reducing five hindrances, he is like a Brahma being who is in the Brahma realm. Buddha has pointed out the way how to live as a divine being, as a Brahma being, having a human physical body. Physically we are in the human realm, but mentally we are in the Brahma realm as the result of reducing five hindrances. This is the result of practicing Eightfold Path with the Kamma Sakata Jnana. Not only that, if we have knowledge of four truths, then we can practice the Noble Eightfold Path until knowledge and liberation, Samma Jnana, Samma Vimukti. What is that? Here we understand very clearly how suffering arises and how suffering ceases. When we look at something, when we hear something, when we taste something, when we smell something, when we touch something, we can contact something at the moment with forms, but when we recognize those experiences, the first experience immediately ceases. We recognize everything through our mind consciousness. We can never recognize something through five consciousnesses, just contact. That is why the Buddha says, Na pancha vinyane hi kinchi dhamma pativijanati. We are unable to recognize something through five consciousnesses. We recognize everything through our mind consciousness. With this understanding, we are hurried to practice this pattern. When mind gains concentration, we immediately reflect on impermanence. I is impermanent, forms are impermanent, I consciousness is impermanent, ear is impermanent, sound is impermanent, ear consciousness is impermanent, our tongue is impermanent, our taste is impermanent, our tongue consciousness is impermanent, nose is impermanent, smell is impermanent, nose consciousness is impermanent, body is impermanent, feeling is impermanent, body contact is impermanent. What is the meaning of impermanence? Impermanence means not being occurred comes to occurrence, being occurred will not go to occurrence. The present experience didn't come to the present from the past, the present experience will not go to future from the present. But the past experience influences the present thought, present moment, but the past experience didn't come to the present as it is. And also the present experience influences the next thought, next experience, but the present experience doesn't go to future from the present as it is. With this understanding, we recognize that how suffering arises. Whenever we experience something with the material world, if we think there is something outside at the moment, it means our mind is fixed in outside material world. If our mind is fixed in that outside material world, it means when it changes, we are suffering. Because we depend on outside. As the result of by practicing this pattern, we are able to release our mind from the outside material world. As soon as we experience something in the world, if you are mindful and wise, that the world has ceased, we don't depend on outside. We immediately depend on inside. That is the insight meditation, Vipassana Bhavana. For that, in one side, we have to practice tranquility meditation. On the other side, we should practice insight meditation. Both tranquility and insight meditation are important. On this path, virtue or sila is very important. Moral conduct. Discipline of speech and behavior is very, very important. Here we practice virtue happily. Since now we have a spiritual goal, we have a spiritual dream, getting rid of suffering. For that, we practice discipline or morality as much as we can. The reason is that we know the path. We are interested in practicing Dhamma and having experience, having results. We don't do any slight wrong conduct which is concerned by the wise. According to Paranimitta Sutta, it says, Nacha buddham samachare kinchi yena vinyo pareyo vadayam. we should not do any slight wrong conduct which is criticized by the wise. The foundation of five precepts: abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. Sīle patittāya narosapanyo cittaṁ paññanta bhāvyaṁ. The wise person practices tranquility and insight meditation with the foundation of virtue or moral conduct, sīla. Sīla is the foundation. And we practice tranquility, and also when mind gains concentration, we reflect on impermanence, anicca, dukkha, anatta, impermanence, dissatisfactoriness, and selflessness. This is the path. Path is very clear. Especially, we find here the Noble Eightfold Path. The result or sign that we have come to the Dhamma is that we always live according to the Noble Eightfold Path. The Noble Eightfold Path is like our body parts, like our home. We are always interested in living at home. Like that, we are interested in living our home, which is the home. The spiritual home is that the Noble Eightfold Path. Sammāditti, sammāsankappa. When we speak something, it belongs to sammāvāca, right speech. When we do a job, it belongs to sammāājīva, right livelihood. When we practice mindfulness, it belongs to right mindfulness. When we gain concentration, it belongs to Samma Samadhi, right concentration. When we have intention or thoughts, it belongs to Samma Sankappa, right intention. When we do some actions, it belongs to Samma Kammanta, right action. These are the qualities which belongs to Noble Eightfold Path. You always practice. Then we have no fear, no suffering, no doubt about our next life or about our spiritual path. Since we always go forward on the path of liberation, reducing defilements, overcoming suffering, achieving the real happiness, inner peace, which is the main purpose of everyone. Here, practicing breathing meditation is very, very important. Buddha says very clearly, if someone practices one thing, the four things gradually increase. When four things increase, other seven qualities gradually develop. When these seven qualities develop, other two qualities gradually increase. What is the one thing? The first one. When we practice breathing meditation or anapanasati, fourfold mindfulnesses gradually increase, develop. When fourfold mindfulnesses develop, seven enlightenment factors will be fulfilled. They gradually develop. As the result of practicing the seven enlightenment factors, Satta Bodhyanga, we are able to achieve Vijja Vimukti, knowledge and liberation. This is the Buddhist path. Actually, breathing is related to our life. Since we have been taking breathing in and out since we were born. That is the real gift that we receive from our mom. Our mom was so happy when we breathed first time. We cried when we breathed first time. At that moment, our mom was so happy. At that only moment, only one time, my mom liked to be happy. After that, she never likes to be happy when we cry. After that, forever she likes that we are happy. But at first time, she was happy when we cried. If we want to make our mom happy, what should we do? We should practice Dhamma. When we practice Dhamma, we are happy. Then our mom also is happy, no matter whether she is living or not. Even though she passed away, still she likes that we are happy. If we want to make our mom happy, we should practice mindfulness. We should add mindfulness to our breathing. That is the way how we can make our mom happy. For that, our spiritual teacher, the Supreme Buddha, pointed out the way how we practice mindfulness meditation as a tool of the path of liberation. When we practice breathing meditation, according to what the Buddha taught, fourfold mindfulness gradually increases. When fourfold mindfulness gradually increases, seven enlightenment factors, satisambojjhanga, dhammavijjhasambojjhanga, viriya, pete, passaddi, samadhi, upekha, these are the enlightenment factors. They gradually develop when we practice mindfulness. The more we practice these seven qualities, the more we achieve vidya, vimukti, knowledge and liberation. For that, we have to practice again and again breathing meditation as a part of the Noble Eightfold Path. When we practice mindfulness, that should belong to the Noble Eightfold Path. It is not away from the Noble Eightfold Path. If we want to practice mindfulness, that should belong to the Noble Eightfold Path. We should start mindfulness with right understanding samadhi, with understanding of the five aggregates. Five aggregates are the foundation of our life. When we look at something, firstly, five aggregates arise as the result of our previous actions. That very first five aggregates are neither wholesome nor unwholesome. That is neither pleasant nor unpleasant. That is just a vipaka or result. If we are ignorant, that very pure five aggregates come to clinging, then the five aggregates subject to clinging, pancha upadana khanda, that is the cause of suffering. The first experience is not the cause of suffering, that is just a result of vipaka. If we have no clear understanding about the very first experience, whenever we are unmindful and unwise, then these very pure five aggregates come to cling in. That's the cause of suffering. That should be overcome. For that, always we should be mindful and wise. As soon as we experience something, we should reflect on them as impermanent. They arise and cease at the moment. Then gradually we are able to overcome suffering because of reducing ignorance or delusion. Avijjahayatveva asesa viraga nirodha sankhara nirodho. With the complete cessation of ignorance, mental formations cease. With the cessation of mental formations, consciousness ceases. With the complete cessation of consciousness, නාම රූප විඥාන ඕ mentality and cooperative system. This is the way how we overcome the sansaric circle. When we are ignorant, avidya paccaya sankhara. Ignorance conditions mental formations. Mental formations condition consciousness. Avidya paccaya sankhara, sankhara paccaya vijnana. That is the way how we live in the sansaric circle, which consists with suffering. If we want to overcome the sansaric circle, we have to overcome ignorance completely by practicing mindfulness and wisdom. The path of getting rid of suffering is that practicing mindfulness, which consists with the Noble Eightfold Path. For that, we have to practice mindfulness again and again. Then we consider that mindfulness as our best friend. If we consider that mindfulness is my best friend, Buddha says very clearly, whenever we live in mindfulness, it means we are like who lives near the Buddha. That is why Buddha invites us to live in the field of the Father, our spiritual Father, the Supreme Buddha. Whenever we are away from mindfulness, it means we are away from the Buddha, who is our spiritual teacher. It means we live near the Mara, who brings us suffering. We should decide whether we live in the near the Buddha or near the Mara. Therefore, we have to live with mindfulness as much as we can. Then we have real protection, emancipation, refuge because of practicing mindfulness. For that, let's try to do it. Now, we are again going to practice breathing meditation. Okay, breathing meditation can be practiced in 16 ways. With 16 steps. According to Ananda Sutta, Anapanasati Sutta, and Girimanada Sutra, there are 16 steps of breathing meditation. The very first 4 belong to Kayanupassana, the second 4 belongs to Vedanupassana, the next 4 belong to Chittanupassana, last 4 steps belong to Dhammapassana. Okay, friends in the Dhamma, I invite you to practice breathing meditation and see the beauty of our mind by gaining concentration in the present moment. Okay, please have a seat comfortably. Be seated very comfortably and relaxedly. Okay, relax your body please. Stretch your body. And keep your right hand on the left hand. Close your eyes gently with the sound of the bell. Be aware of the present moment. and keep your attention around the nose or upper lip in the present moment. Okay, please keep your attention around the nose or upper lip with mindfulness in the present moment. When I breathe in, I am aware of that I am breathing in. When I breathe out, I recognize that now I am breathing out. I am contemplating on my very natural breathing in and out in the present moment. When I breathe in, I am aware of that I am breathing in. When I breathe out, I understand that now I am breathing out. Breathing in, breathing out. Breathing in, breathing out. Slowly, mindfully, calmly. Naturally. Breathing in, breathing out. Breathing in, breathing out. When I breathe in long, I understand it. When I breathe out long, I understand it too. When I breathe in short, when I breathe out short, I recognize it. Recognizing breathing in and out, long and short, I am breathing in and out slowly. breathing in, breathing out. I am breathing in, sensitive to the entire breathing body. I am breathing out, sensitive to the entire breathing body. I am breathing in, calming entire breathing body. I am breathing out, calming entire breathing body. When I breathe in and out, I recognize that this breathing in and out belongs to my physical body. This physical body is a result of food or nutrition that I have taken. Because of nutrition or food, this body arises. As the result of cessation of food or nutrition, this body also ceases. This body is not a particular person. This body doesn't belong to any particular person. This is the result of food that I take. This physical body is not mine. It is not me. It is not myself. It is just a result of karma and food. Every moment, This physical body arises and ceases. It is not permanent. It is dissatisfactory. It is helpless. Impermanence. Impermanence. Furthermore, I am breathing in and out mindfully and naturally. Breathing in, breathing out. When mind gains concentration, contemplating on breathing in and out, I feel my inner peace, happiness, because of tranquility or concentration. Feeling that happiness, I am breathing in and out, furthermore, mindfully, and naturally. I am breathing in sensitive rapture. I am breathing out sensitive to rapture. breathing in, breathing out. I am breathing in sensitive to pleasure. I am breathing out sensitive to pressure. I am breathing in, breathing out. I am breathing in sensitive to mental processes. I am breathing out sensitive to mental processes. I am breathing in calming mental processes. I am breathing out calming mental processes. I am so happy breathing in and out mindfully. These pleasant feelings arise and cease at the moment. This feeling arises because of contact. When contact ceases, this pleasant feeling also ceases. This is not permanent. This is dissatisfactory. This is selfless. This feeling is not me, not mine, not myself. This is just a result of contact. When contact arises, this feeling also arises. With the cessation of contact, the feeling also ceases. I see the arising and ceasing of feelings. Arising, ceasing, arising, ceasing, arising, ceasing, arising, ceasing. My mind gradually gains concentration. I understand that my entire life is that six internal senses and six external objects. When I experience some object, five aggregates arise together at the moment. and also they cease immediately at the moment. My entire life is the present moment. That present moment consists of five aggregates: rupa, form; vedana, feeling; sanya, perception; sankhara, mental formations or mind objects; and vijnana, consciousness. These five things, five aggregates, are the reality of my life. That is the foundation of my all experiences that I receive through my six senses. Every moment, these five aggregates arise with the conditions, and they cease as the result of conditions cease. I contemplate on that my entire life is these five aggregates. They arise together, they cease together. Arise in, cease in. Arise in, cease in. Arise in, cease in. Sabbe sankhara anicchati yada paññāya pansati ata nibbindati dukkhe esa maggo visuddhiyā. All conditioned things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe sankhara dukkhati yada paññāya pansati ata nibbindati dukkhe esa maggo visuddhiyā. All conditioned things are dissatisfactory. He who sees this reality with wisdom overcome suffering. This is the path to purity. Sambe dhamma anantati yada paññāya pansati ata nibbindati dukkhe esa maggo visuddhiyā. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sadhu, sadhu, පින්නතුනේ අද අප පැවැත්වා වූ මේ වැඩසටහනට ආශ්‍රිතව පින්නතුන්ට ප්‍රශ්නහන තියෙනවා නම් අපි ඒකටත් දැන් අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්නේ මානතේද? දැන් එතකොට අපි මුලින්ම සාකච්ඡා කරපු විදිහට සම්පූර්ණ බුදුදහම කියන්නේ කාටිකේ මෛත්‍රිය අනිත්‍යකින් සතිපට්ඨානය. සහගිතා දුරට මෛත්‍රී භාවන වඩන වෙලාව වැඩි කරගන්න. දිනකටම විනාඩි 5න් හරි පටන්ගෙන දවසට විනාඩියක් හරි වැඩි කරන් හැමදාම. ඒකත් පුරවන්න නම් ඒ කීරයක වාඩි වෙලාම කරන්න බලන්න. ගෙදර හොඳ ස්ථානයක් සකස් කරගෙන ගෙදර හරි එළියේ වත්තේ ගහක් යට හරි තැනක් හදාගෙන තමයි භාවනා කරන්න. ගෙදර වත්තේ තියෙන පොඩි සක්ම මළුවක් එමත් හදාගන්න වැලි දාන ලස්සනට. ඒක උඩින් ඕනනම් ලස්සනට කවර කරගන්න පුළුවන්. පොඩි මැස්සක් වගේ ගහන වැල් ගොඩක් වැලක් කියන පැසන් ෆෘට් වැලක් එහෙම දාලා ලස්සනට හදාගන්න. ගෙදර වත්තේ තමන්ට ඕන ලැබුණේ මේ පින්කම් කරන්න. තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට තමයි හැම දෙයක්ම ලබලා තියෙන්නේ. ඉතින් ගහක් යට හොඳ ලස්සන ආසනයක් හදාගෙන රස්නේ කාලේ අමාරු නම් ඒ කාලේදී ඇතුලේ හැරිඳගෙන දැන් අලුතෙන් ශ්‍රී ලංකාවෙම ගෙවල් හදන අය ගෙදරම සක්මන් මළුවකුත් හරි ගස්ස ගන්නවා. සක්මන් කරන භාවනා කරන්න මෙඩිටේෂන් පෑත් එක ඕකේ මෙඩිටේෂන් එක හදාගන්න දැන් අලුත් හදන ගෙවල් වල. ඉතින් අපිට අපේ මේ පහසුකම් ලැබකුව සියල්ලක්ම අපි අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහාම කැප කරන්නට ඕන. මොකද අපිට මේ සම්පත් හුඟක් ලැබිලා තියෙන්නේ අපි අතීත සම්බුදු ශාසනවල කලාව පින්කම් වල ලැබිච්ච gifts තමයි මේ තියෙන්නේ, තෑගි මේ තියෙන්නේ. ඉතින් ඒ ලැබිච්ච තෑගි භුක්ති විඳිනවා කියන්නේ නැවත මේ සම්බුදු ශාසනය තුළ ඒ දහම් මඟ දිනු කරන්නටම පාවිච්චි කරන්න ඕන. අපේ සම්පත්, අපේ ධනය, අපේ ශක්තිය, නිරෝගීකම, රූප සම්පත්තිය, කටහඬ මේ හැමදේම අපේ සම්බුදු ශාසනය වෙනුවෙන් කැප කරන්නට ඕන. ඒක තමයි සැබෑ ඉන්වෙස්ට්මන්ට් එක කියලා කියන්නේ, සැබෑ ආයෝජනය එක. ඉතින් මම හිතන්නේ ඔබ හැම දිනෙකම හරියම වාසනාවන්තයි, හුඟක් පින්වන්තයි. කොච්චර මෙද දුක ආදී තිබුණත් ඒව හිතන්නට එපා. ඒ සියලට වඩා වටිනා දෙයක්, මහමෙරක් වගේ දෙයක් ඔබ ජීවිතේ ලබලා තියෙනවා. ඒ සද්ධර්මය. ඒ නිසායි සද්ධර්මය එක පැත්තකට දැම්මොත් අනේ ජීවිතේ කරදර කම්කට ලොක්කම ගත්තත් ඒ සියලම උඩ යනවා. මේ ධර්මයේ බර වැඩි. ඒ බැලන්ස් එකේ ධර්මයේ බර වැඩි නිසා ඒක පල්ලෙහාට එනවා. අනිත් ඔක්කොම කරදර ටික බර අඩුයි ඊට වඩා. මේ ධර්මයේ වටිනාකම වැඩි වෙන තුන. ඒ නිසා ඒ ගැන හුඟා සතුට වෙන්න. ඒ සතුටෙන්ම ඒ ඉන හැපිනස් එකෙන්ම තව තවත් ධහම තුළ ඉදිරියට යන්නට. ඒ වගේම මේ ධහමගේ ඉන්න සත්පුරුෂයන්ට පුළුවන් තරම් උදව් කරන්න. ධහම් පොතපත, ධහම් දේශනාදිය ඒ වනිතය සමග බෙදා හරින්න උපකාර කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ ස්ථානවලට හැක් පමණින් උදව් උපකාර කරන්න මේ අය වාස සත්පුරුෂය තම උපරිමයෙන් කරන අය. ඉතින් ගම් වාස සත්පුරුෂ දේවල් ඒ නිසාම තමයි ඔබට මේ ධර්මග ලැබෙන්නේ. මෙතරම් වටිනා ධර්මයක් ඔබට ලැබෙන්නේ ඔබ කුඩා කාලේ පටන් කරපු ඒ පින්කම් ගුණධර්මල අනිසංස. අම්මට තාත්තට සැලකලා අසරණයට පිට වෙලා ස්වාමීන් වහන්සේලාට ගරු බුහුමන් කරලා උපස්ථාන කරලා ඒ ඔක්කොමටම ඔබට මේ ජීවිත කාලයම තුර ලැබෙන තෑගි තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒ ධහම ලැබෙනකොට ඒ ධහම උපරිම ලෙස ජීවිතයට සම්බන්ධ කරගන්නට ඒ ධහම තමගේ ළඟම ඉන්න යාළුවන්ට දරුවන්ට දෙන්න පින්නතුනි. දැන් ඔබට පන්සලේ දුනත් හොඳ රසවත් කෑමක් හම්බුනහම ඔබ පොඩ්ඩක් හරි තියාගන්නනේ දරුවට ගෙනියන්නනේ, බෑග් එකේ පොණක් හරි දාගෙනනේ හැමදිනේ ගෙනියන්නනේ. ඒක තමයි අපි අම්මලා තාත්තලගේ කරුණාව. හැබැයි ඒ කෑම උපරිම දවසකින් ඉවරයි දෙන්නේ කෑවත්නේ. නමුත් මේ ධර්මයේ පින්තුණේ වගේම දෙන උසාවන්ත වෙන්නට ඕන. සමහර අය දැන් මෙහි ඉපදිච්ච අය උපතින් අබෞද්ධ අය. එයාලා කොහොම හරි තමගේ යාළුවන්ට ධහම දෙන්න උත්සාහ කරනවා. බුදුදහම නොකිය බුදුදහමේ තියෙන එක එක ඉගැන්වීම්, මයින්ඩ්ෆුල්නස් එක, ලවින් කයින්ඩ්නස් එක කියලා ඒගොල්ලන් යාළුවන්ට උගන්වනවා. බුද්ධිසම් කියලා කියන්නේ නැහැ. බුද්ධිසම් කියව සමහර අය කැමති නැහැ නාගම් දැඩිව වැළඳගෙන ඉන්නයි. නමුත් මේකේ තියෙන ඉගැන්වීම් මෙයාට කොහොම හරි ට්‍රාන්ස්ෆර් කරන්න බලනවා. ඒ කට්ටිය කොහොම හරි මේක දායාද කරන්න බලනවා. එහෙමයි ඉන්නවා. ඒ නිසා ඔබත් මේක උත්සාහ කරන ඔබේ දරුවන්, ඥාතීන්, හිතවතුන් කාට හරි මේකෙන් පොඩි දෙයක් හරි උගන්වන්න බලන්න. ඔබ කරන පින්කම් වලට එය සම්බන්ධ කරගන්න. ඒ වගේම වෙනත් ගැදරක දානයක් පින්කමක් පැවැත්වෙනවා නම් පොඩි දෙයකින් හරි උදව් කරන්න. අරමු ගන්නේ වතුර පොතා ටිකක් හරි ඒ දාන ගැදරට පිටත් කරන්න. පොඩි දෙයකින් හරි උදව් කරන්න. ඔබත් ඒකේ කොටස් කරගෙන යනවා ඊට පස්සේ. අන්නේ සත්පුරුෂකම් වල ප්‍රතිඵල විදිහට තමයි මේ ධර්මයේ ලැබෙන්නටත් ඒ ධර්මයේ පිළිපදිනට නිරෝගී භාවය පහසුව විවේක ආදී ලැබෙන්නේ ඔබේ සත්පුරුෂකම් වලට ලැබෙන තෑගි වශයෙන්. ඒවට ලැබෙන ප්‍රතිඵල තමයි ඔබට මේ ධර්මයේ ලැබීම කියලා කියන්නේ. ඉතින් ඒ ගැන හිතලා ඔබම සතුට වන්නේ. උදෑසනකට මේ මොහොත දක්වා පිනතුන හැම දිනෙකම බොහොම කැපවීමෙන්, ශ්‍රද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් මේ හැම දෙයක්ම කරේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ හිතට දීපු තෑගි මේ. මෙඩිටේෂන් කියලා කියන්නේ medication for mind. අපි බොහෝ වෙලෙ medication දෙන්නේ physical body එකට. meditation කියන්නේ medication for mind. එනිසා හිතේ තියෙන දුක් හරදර කම්කටොළු කෙලෙස් වලට දෙන ප්‍රතිකාරයක් ඖෂධයක් තමයි ධම කියලා කියන්නේ, විශේෂයෙන් භාවනා කියලා කියන්නේ. බුදුහාම දේශනා කරනවා ධම්මෝසුද සමන්නක්ති එතම් පිවත බිකෝ කියලා. ධර්මයන් සමාන ඖෂධයක් නැහැ කියලා. ඉතින් දවසක් ධම ප්‍රගුණ කරාම කොච්චර මානසික සතුටක් තියෙද. ඉතින් ඒ ඊළඟ දවසේ මේ වගේ වැඩසටහන එනකම්ම අද ඉගෙනගත්තු කාරණා හොඳට මතක තියාගෙන, අමතක වෙනවා නම් ඒව පොතක ලියන සටහන් කරගෙන, ඒව හැකිතාක දුරට ඉදිරි කාලය තුල පුහුණු කරන්න උත්සාහ ගන්න. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් නියුතුම් තින් කමල හේතුවෙන් අපනමෙන් මියගිය ආදරණීය ඥාතීන් හිතවතුන් පින් බරහරුතුගෙන් සියත්නම් ඒ සියලු ඥාති උදේ මේ පින් දැක සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියන් අනුමෝදන්ව ඔබ අප හැම දිනම සමුද සාසනයත් ලෝකයන්ට රැක දෙත්වා. විශේෂයෙන්ම මේ පින්තුන්ට මේ වගේ ලස්සනට පින්කම් කරන්නට මේ විහාරස්ථාන ලස්සනට පවත්වාගෙන පිරිසිදු කළා. ඉතින් ඊයේ දවසේම මේ ස්වාමීන් වහන්සේලා පන්සල පිරිසිදු කරන එකයි කරන්නේ. හැම දෙයක්ම සෝදලා පිරිසිදු කළා. ඒක දෝවිලි පොදක් අත ඔබට නොගෑවෙන විදිහට මේ පාසු කණ්ඩික හදන්නේ අපේ ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාට අපි ආශිර්වාද කරමු. දෙවියන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ සියලු ශාසනික කටයුතු සඵල කරගන්නටත්, නිදුක් නිරෝගී සුව ලබන්නටත් දෙවියන්ගේ ආශිර්වාද උන්වහන්සේට සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් නියුතුම් කුසල ධර්ම ඥාන සංසයෙන් පිනතුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත්වන කාලේ වඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් ආධ්‍යාත්මික ශක්තියත් හේතු වාසනා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණියන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා උන්තු සම්දේති පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තෙරුවන් සරණයි.